නිල් දල්විස් දිසාපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැදිහත්වීමෙන් පියල් කෝටි 13ක මූල්‍ය වංචාවක් සම්බන්ධව තමයි පැමිණිල්ල බාර දෙනු ලැබුවේ. ඒතර මේ කෝටි 13ෙන් සිදු කරායයි කියනු ලබන්නේ මහවැය බස් නැවතුම්පළ ඉදි කිරීම, ඒ වගේම පදිගතලා බස් නැවතුම්පළ ඉදි කිර අවසන් කිරීම, ඒ වගේම දෙහිඅත්ත කණ්ඩිය බස් නැවතුම්පළ අලුත් වැඩියා කිරීම. ඒතර දෙහිඅත්ත කණ්ඩිය බස් නැවතුම්පළේ තින්ත විතරයි ආලේප කරලා තියෙන්නේ. පදිගතලා බස් නැවතුම්පළ තාම ඉදි වෙමින් පවතිනවා. කෝටියක්වත් යන්නේ නැහැ. මහවැය බස් නැවතුම්පළ කෝටියක්වත් යන්නේ නැහැ ඉදිකර අවසානයි. නමුත් රුපියල් කෝටි 13ක් දිසාපතිවරයා චෙක් තුනක් මගින් ආරක්ෂක ලේකම් නමින් ගිණුමක් පවතින ඒ ගිණුමට එවලා තියෙනවා. අපිට තියෙන තොරතුරු අනුව ඒ මුදල් මාරු කරගෙන තියෙනවා. මෙතන විශාල මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා.